ඔබේ ෆියුනරලෙක වෙනකන්වත් ඔබේ ශරීරය ගෙදර තියාගන්නවද? ඔබම වියදම් කරපු ගෙදරනේ. ඔබම හදපු දරුවන්. ඔබේ ජීවිත කාලය කැපකරලා ගොඩනගාගත් අයවත් ආමස්යෙන් ඔබ මිය ගියලා ඔබේ ෆියුනරලෙක වෙනකන්වත් ඔබේ ශරීරය ගෙදර තියාගන්නේ. එහෙනම් බලන්න තියෙනවා තියෙන අපේ ජීවිතේට සැබවින්ම වටිනාකමක් ලැබෙලද කියලා. අන්න එවැනි කට්‍යක් මත අපි තීරණ ගන්නට ඕන අපේ ජීවිතයේට හැබෑ වටිනාකමක් ලබා දෙන්න තමයි බුදුරජාන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ. ඒ වටිනාකම ලැබෙන්නේ අපි හුඟක් සාමාන්‍ය ලෝකයේ විශේෂාස්ත්‍ර ඉගෙන ගන්න විතරක් නෙවෙයි. අපිට සාමාන්‍ය ලෝකයේ අත්හැරලා යන ධනිය තිබ්බට විතරක් නෙමෙයි අපේ ජීවිත වටිනාකම වැඩි වෙන්නේ. අපේ ජීවිතේ වටිනාකම වැඩි වෙන්නේ අපේ හිතන විදිය අනුව. අපි කොයිතරම් ඉහළ නුවණකින් ප්‍රඥාවකින් ලෝකයේ දෙස බලනවද කියන කාරණය මතයි අපේ වටිනාකම වැඩි වෙන්නේ. ඒක අන්තර දෙකකින් සිද්ධ වෙනවා. එකක් තමයි ලෝක විවහාරය තුළ ඉහළම මට්ටමේ හිතන විදිය. ඒ තමයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ අනුව ජීවත් වෙන්නේ. කෙනෙක් දකිනකොටම අපට තමන්ගේම දරුවන් කෙනා කරගෙන බලන්න පුළුවන් නම් එයාට අනතුරක් වෙනකොට තමන්ගේ දරුවන්ට වෙන අනතුරු වගේ හිතන්න පුළුවන් නම් ඒක නා දින වෙනකොට ඔබට ඉන්න එකම දරුවා දින වෙනවා වගේ සාර්ථකත්වයේ දැකලා සතුට වෙන පුළුවන් නම් මේ සාර්ථකත්වය සාර්ථකත්වයේ දෙකම දැස්සේ මැදහත් බලන්න පුළුවන් නම් අන්න එහෙම හිතන කෙනාට අපි කියනවා බ්‍රහ්මය කියලා. එනිසා මේ හතරට කියනවා සතර බ්‍රහ්ම විහරණ කියලා. එනිසා ලෞකික ජීවිතය තුළ ඥාන මට්ටමට හිත දිනු වීම තමයි ඉහළම සාර්ථකත්වයේ කියලා කියන්නේ. ඊළඟට ලෝකෙන් ඉහළ ලෝකෝත්තර මට්ටමෙන් ඉහළම මට්ටමෙන් හිතීමට කියන ලෝකෝත්තර ප්‍රඥාව කියලා. එතකොට ඒ මට්ටමට අපි ප්‍රඥාව දිනු කරගත යුත්තේ ඇයි? ප්‍රඥාව කියන එක wisdom කියන එක බුදුදහමේ වැදගත්ම අවස්ථාව. බුදුදහම විතරක් නෙවෙයි පිනොත්නේ මුළු ලෝක ඉතිහාසයේ තොලම බලනකොට ප්‍රධාන subject දෙකක් ලෝකයේ ආරම්භයට අර තිබුණා. එකක් තමයි ගණිතය, mathematics. අනිත් එක දර්ශනය, philosophy. මේ දෙක අතරිනුත් වඩාම ලෝකයේ මුල් කාලේ ඉඳන්ම philosophy කියන එක philosophy කියන ග්‍රීක වචනය. philosophia කියන වචන දෙක එකතු වෙලා තියෙන ලව wisdom කියන එක. ප්‍රඥාවට ආදරය කිරීම. පළවෙනි ඉන්දියාව නැත්නම් ಭಾರತයේ චීන වගේ රටවල් වල දර්ශන දිනන කාලේ ඊට සමගාමී කාලේ බටහිර යුරෝපයේ ග්‍රීසිය දර්ශනයේ කේන්ද්‍රස්ථානය විදිහට සලකනවා. සොක්‍රටිස් පහළලිය කාලේ ඒ ක්‍රිස්තු පුරුෂ 600 වසර. සාමාන්‍ය අපි කියන්නේ පෙරදිග ක්‍රිස්තු පුරුෂ 600 වසර දිනන ඒ කාලේ බටහිර නැත්නම් යුරෝපයේ කිසිම දිනමක් නැහැ කියලානේ අපි හිතන්නේ ඉන්නේ. නමුත් වෙනතුනි ඔබ ලෝක ඉතිහාසයේ විශේෂයෙන් වෙස්ටර්න් ෆිලොසොෆි වල ඉගෙනගෙන තියෙද්දී ඔබ දන්නවා කොයිතරම් අතීතයේ ඉඳන්ම මේ දර්ශනය කියන විශ්ේ ලෝකෙ තුල තිබල කියලා. එතකොට අන්නේ දර්ශනය පෙරදිග එක පැත්තකින් ඉන්දියාව, චීන වගේ රටවල් කේන්ද්‍ර කරගෙන දිනුනා. අනිත් පැත්තෙන් යුරෝපයේහි ග්‍රීසිය කේන්ද්‍ර කරගෙන මේ දර්ශනය දිනුනා. අනේ දර්ශනයේ පාදක මූලික ෆවුන්ඩේෂන් එක තමයි ප්‍රඥාව කියන්නේ. ප්‍රඥාව කියන්නේ ඊටාම ඉහළ නුවණින් ලෝකයේ දෙස බලන ආකාරය. වෙනත් විදිහකින් කියනවා නම් අපේ ජීවිත සිදුවන සැබෑ යථාර්ථය ඒ අනුවම නුවණින් බැලීම. අනේ බලපු ප්‍රමාණයට තමයි අපේ වටිනාකම වැඩි වෙන්නේ. ඒ බලපු ප්‍රමාණයට තමයි අපි දුකෙන් නිදහස් වෙන්නේ. ඒ බලපු ප්‍රමාණයට අනුව තමයි සැබවින්ම අපේ වටිනාකම වැඩි වෙන්නේ. ඒක සාමාන්‍ය දිනදා ජීවිතේ බලන්න අපි වාස්ති tangent අපි උගත් බුද්ධිමත් කියලා නේද? ඊටම සරල උදාහරණයක් ගන්න පිනතුනි. ඔබ කෑම කනකොට ඔබේ රසට ඔබ කන කෑම ඔබේ දිවට රස දැනෙනකොට පිඟානක කෑම ටිකක් දාගෙන කෑම කනකොට ඒ පිඟානේ තියෙන කෑමකින් දිවට රස එනකොට ඔබට මතක් වෙන මොන කෑමද? මේ රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑම කියලා. එහෙම නැතුව වෙනස් විදියකට හිතන කෙනෙක් එහෙම ඉන්නවද? ඔබට මේ මොහොතේ ඔබේ ඔබේ දිවට රසයක් දැනෙනවා නම් පිනානක කැම ටිකක් දාගෙන කනකොට ඒ මොහොතේ රස දැනෙන්නේ පිනානක නෙමෙයිද? ඒ මොහොතේ රස දැනෙන්නේ මේ කටේ කෙලත් එක මිශ්‍ර වෙච්ච දිවේ තියෙන කැම නෙමෙයි. හැබැයි ඔබ බලනකොට කවදාවත් එහෙම හිතෙට තියෙද්දි කියලා. කැම ටිකක් කටේ රස දැනෙනකොට ඔබට කවදාවත් අර කටේ තියෙන හරි ලස්සන කැම ටික ඒ කැම ටික ඔබට කවදාවත් හිතෙද්දි මේ රස දැනෙන්නේ මේ කටේ තියෙන කැම කියන කාරණේ. කවරේ කිව්වත් නිසා ජීවිතේ කවදාවත් අපිට හිතෙලා හිතෙල නැහැ. අපි හැමදාම කටේ කැම ටික දත් වලින් හපලා දිවෙන් එහාට හැඳ කරලා කෙලත් එක මිශ්‍ර වෙලා මෙන්න මේ කැම ටික ගැන තමයි අපි හැමදාම අගය කරන්නේ. හැබැයි අපි පෙන්වෙ පිඟන් කියන කැම. මෙන්න මේ කැම බලන්න නංගිගේ කැම වෑංජනේ හරි රසයි. මේ ආප හරි රසයි. කියලා ඉතින් කී කී පිඟන් කියන කැම දෙකම වර්ණනා කරනවා. බලන් පිළිතුරු මේ ඉතාම සරල උදාහරණෙ කිව්වා අපි. අපි කොයිතරම් දුරට ප්‍රඥාවන්තද කියන එක තමන්ටම බලගන්න පුළුවන්. අන්න ඒකයි පිළිතුරු කියන්නේ මේ ප්‍රඥාව කියන දේ බුදුදහමේ සුවිශේෂ දෙයක් විදිහට සැලකනවා. ඒ තරක් නෙවෙයි අන්නේ ප්‍රඥාව ආරම්භ වන්නේ මේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේ. බොහෝ විට ධර්ම ශ්‍රවණය කළ ඉවරණ පස්සේ ඒ බණහපුවා යන ප්‍රශ්නයක් තියෙනවා. අහන බල්ලි ගණන් හොඳට තේරුණා. අපි කොතන ඉඳන් මේක පටන් ගන්න කියලා. කොහොමද මේ ප්‍රැක්ටිස් එක පටන් ගන්නේ කියලා අපි අහන්නේ. පින්වතුනි හොඳට මතක තියාගන්න ඔබ බණහන්න වාඩි වුණා නම් ප්‍රැක්ටිස් එක පටන් ගන්න ඉන්නේ. ධර්ම ශ්‍රවණය කිරීමම විමුක්තියක්. විමුක්තියේ පස්සේ නාස්තාව මාර්ගඵල ලැබන අවස්ථාවක් නිවන් දකින අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේගේ කාලයේ වැඩි පිරිසක් නිවන් දැක තියෙන්නේ මේ වගේ බණහන්දි. පස්සක මහණුන් සෝවාන් වුණේ බණහන් ගැස් දෙක අරගෙන බණහන්දි. සරුවත් හාමුදුර සෝවාන් වුණේ ඇස් දෙක අරගෙන ගත මහද්දි. පස්කගමන රහත්තුනේ අනන්ත රතන සූත්‍රයේ මේ මහද්දි. සරුවත්ම රහත්තුනේ බණහන්දි. බාහ්‍ය දාර්ශනීය රහත්තුනේ දෙත්තේ දෙකමත්තන් කියන පණිවිඩය කියන්නේ. එනිසා අපි එන්නේ ඉන්නේ ඇස් දෙක වහගෙනද ඇස් දෙක අරගෙනද ඉඳගෙනද හිටගෙනද ඇවිදින ගමන්ද කියන අදාළනේ. අදාළ වෙන්නේ අපි කොච්චර සිහිය සහ නුවණ දිනු කිරීම සඳහා අපි පූර්ණ අවධානයෙන් ඉනවාද කියන කාරණේ. ඒකට කියන සංකල්ප සම්බන්ධයන්නේ කියලා. සිහිය සහ නුවණ කියන කාරණේ. අන්නේ සිහිය සහ නුවණ කියන කාරණා දෙක උපරිම මට්ටමින් තියාගත්තොත් තමයි අපට ප්‍රඥාව ඉහිම ලැබෙන්නේ. ඒක එක දිගටම තමන්ගේ සිත ගැනම අවධානයෙන් ඉන්න. ළමෙක් සෙල්ලම් කරනකොට ළමයා දිහා නෙමෙයි බලන්න ඕන. ළමයා සෙල්ලම් කරනකොට ඔබේ හිතන මොකද වෙන්නේ කියන කාරණා. ඔබේ හිතේ මේ වෙලාවේ ක්‍රියාකාරීත්වය මොකද කියලා බලන්න. ළමයා සෙල්ලම් කරනකොට ළමයා දිහා බලන එකයි පින්හානේ කැම ටිකක් දාගෙන රත් විදිනකොට පින්හානේ තියෙන කැම රසයි කියලා කියන එක දෙකම සමානයි. ඒ සමානයි කියලා කියන්නේ. ඒ ළමයේ සෙල්ලම් කරනකොට ඔබ හඳුනාගන්නේ මනෝවිඥාණයෙන්. චක්කු විඥාණයෙන් නෙවෙයි හඳුනාගන්නේ. මනෝවිඥාණයෙන් හඳුනාගන්න. කැමරේක කනකොට අපි ඇත්තටම රස විඳින්නේ පිනායි කියන කැමරේක නෙවෙයි. අර දිවේ කියන කැමරේක වගේ අපි රූපයක් දකිනකොට ශබ්දයක් අහනකොට ඒක හඳුනාගන්නේ චක්කු විඥාණයෙන්වත් සෝත විඥාණයෙන්වත් නෙවෙයි. සැබවින්ම හඳුනාගන්නේ මනෝවිඥාණය කියලා අර්ථයෙන්. ඒ මනෝවිඥානික අවස්ථාවෙන් හඳුනා ගන්නකොට ඊට පාදක වෙච්ච ඊට බේස් වෙච්ච ඇසක් රූපය චක්කු විඥානයක් ඉතුරු නැතුව නිරුද වෙලා තියෙනවා. ඒක හරියට අහසේ තාරකාවක් දකිනකොට අහසේ තියෙන සමහර තාරකා වලින් පෘථිවියට ආලෝකය එන්න ඇතැමිට ආලෝක වර්ෂ 100 ගණන් ගිහිල්ලා සමහර තාරකා වලින් පෘථිවියට ආලෝකය එන්න ආලෝක වර්ෂ ලක්ෂ ගණක් යනවා. එක තත්පරයකට සැතපොන් 186000ක වේගයෙන් එන ආලෝකය ඇවිල්ලා ඒකෙන් නිකුත් වෙලා අවුරුදු 100 ගණන් ගියාට පස්සේ තමයි සමහර තාරකා අපට පේන්නේ. එතකොට අපි රාත්‍රී කාලේ එළියට ගිහිල්ලා අහස බලනකොට සමහර තාරකා දකින්නකොට ඒ තාරකාවේ ආලෝකය ඇවිල්ලා තියෙන මේ අවුරුදු දක්ෂ ගණනකට කලින් ඇතැම්විට ඒ තාරකාව තිබෙච්ච දැනවත් නැහැ දැන්. නමුත් තාමත් අපිට පේනවා ෆොටෝ එකක් දහන්නත් පුළුවන් මේ ඇල්බම් එකේ දාගෙන ඉන්නත් පුළුවන්. එන්නදෙනු හොඳට මතක තියාගන්න ඒ ආලෝක වර්ෂ ලක්ෂ ගණන් ඈතින් ඉඳලා නිකුත් වෙච්ච ආලෝකය හැට පතිත වෙනකොට ඒක තේරුම් ගන්න අවස්ථාවේදී මුල් වෙච්ච මුල් අවස්ථාව නිරුද වෙලා තියෙනවා. ඒ අහසේ තාරකා බලන අවස්ථාවයි මේ වෙලාවේ ඔබ මේ රූපය දිහා බලලා තේරුම් ගන්න අවස්ථාවයි දෙකම සමානයි. ඒ සමාන කියල කියන්නේ ඒ තාරකාවේ ඔබ තේරුම් ගන්න අවස්ථාවේදී තේරුම් ගන්නේ නිරුද්ධ වෙච්ච තාරකාව මේ වෙලාවේ මේ රූපය තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ ඇසක් රූපය චක්කු විඥානය නිරුද්ධ වෙච්ච මොහොතක මන විඥාන. ඒතර මෙන්න මෙතෙන්ට තමයි ඉහළින්ම බුද්ධිය කියන්නේ බුදුදහම තුළින් මෙතෙන්ට තිබ්බ ගමන්ම බාහිර ලෝකයේ කෙනෙක් ගැන අපිට ආසාවක් ඇතිවෙන්නේ නැහැ. රාගයක් ද්වේෂයක් හටගන්නේ. හටගන්නද ඉතුරුන්නේවත් නැහැ. ඉතුරු වෙන්නේ නැහැ නෙවෙයි පිනතුනි ඇත්තටම මෛත්‍රිය වඩන්නවත් අසුභය වඩන්නවත් කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට ඉහළම ප්‍රඥාව තුම් හම්බුනහම ඒක අපි කියන්නේ gift එකයි කියලා. ඉහළම ප්‍රඥාවන්ත කෙනෙක් බුදුරජාණන් වහන්සේට මොන හේච්ච අවස්ථාවේදී බුදුහාඳුර මෙන්න මේ විදර්ශනා පූර්වංගම සමතේ තමයි දේශනා කරන්නේ. සුරියුවම දුකෙන් නිදහස්න ආකාරයේ ප්‍රඥාව ලබන ආකාරයේ කෙටියෙන් directly බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බාහ්‍ය දාරිතේරිය, ඒ වගේම පොකුසාටි, සරුත්සාන්ද්‍රෝ, පස්තකමහනුන් මේ වගේ අයට මේ මැසේජ් එක උදාහරණ දේශනා කරනවා. අන්නේ ගමන් මගේ ඒ ප්‍රඥාව අපි ලබා ගත යුත්තේ ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුට දුකක් එනවා නම් ඒ දුක එන්නේ ප්‍රඥාව නැති කෙනා වෙතමයි. ප්‍රඥාව තියෙන කෙනාට දුකක් එන්නේ නැහැ කියලා. වෙනත් විදියකින් කියනවා නම් දුකේ නිදහස් වෙන නම් ප්‍රඥාව අවශ්‍යයි. තවත් විදියකින් කියනවා නම් සතුට ලබන්න. අපි හැමදෙනාගේම ජීවිතයේ ඒකායන බලාපොරොත්තු සතුටින් ජීවත් වෙනවා. අපි හැම දෙයක්ම කරන්නේ ජීවිතයේ කලේ සතුට සඳහා. නමුත් අවුරුදු 60ක් 70ක් 100ක් ගිහම් බලන්න. ඇත්තටම අපි හොයපු සතුටම තියනවද කියලා? ඇයි ඒ හේතුව? අපි හැමදාම සතුට හොයාගෙන ගියේ බාහිර පුද්ගලයන් බාහිර ද්‍රව්‍ය ළඟා කරගැනීම. වැඩි දෙයක් තමයි අපේ ශරීරයෙන් හරි එකම විදියකින් අඛණ්ඩව පවත්වා ගන්න සමාස උත්සාහ කරේ සතුට බලාපොරොත්තු වෙන්නේ. නමුත් වෙනත් නේක අපි බලාපොරොත්තු වෙච්ච විදියට සාර්ථකුනේ නැහැ. අනේ නිසා අපි සැමරිසම සතුට ලබන්න නම් මෙන්න මේ ආධ්‍යාත්මික ගමනක් අපි ආරම්භ කරන්න ඕන. සතුටක තියෙන ලක්ෂණය තමයි පින්නතනි. සතුට කියන්නේ ඒක නියම සතුට නම් එන්නේ නැම අඩු වෙන්න බෑ. සැබෑ සතුටක් නම් ඒ සතුට එන්නේ නැම වැඩි වෙන්න ඕන. ඒ වගේම සැබෑ සතුටක් නම් බාහිර කාරණයක් වෙනස් කරලා සතුට වෙනස් වෙන්න බෑ. ඒ වගේම සතුටක තියෙන ලක්ෂණය සතුට කියන එක අනන්ත ලැබෙන දෙයක් නෙවෙයි. සතුට කියන එක මේ මොහොතේ ලැබෙන දෙයක්. අපේ ජීවිත ලක්ෂණය මොකද? අපි ජීවිත කාලය පුරාම හිතුවේ සතුට තියෙන අනාගතය කියලා. කුඩා කාලේ ළමයේ කුඩා කාලේ සෙල්ලම් කරනකොට අපි හිතුවේ දරුවට සතුට ඇත්තරම තියෙන්නේ දරුවෝ ඉස්කෝලේ ගිහින් විභාග පාස් කරනවා කියලා. ඊට පස්සේ එහෙම මේක එක විභාගකට යොමු කළා කියලා. ඊට පස්සේ විශ්වවිද්‍යාලය යවුවා. උපාධි ගත්තා. රැකියාව පටන් ගත්තා. ඊට පස්සේ හිතුවා දරුවට ඇත්තටම සතුට තියෙන දරුවෝ විවාහ කරලා දුන්නාට පස්සේ කියලා. ඇත්ත දරුවෝ කාට හරි බාර දුන්නා. බාර දීලා ඉවරලා අනිත් පැත්ත බලනකොට ගෙදර පාළුයි. පාවුවත් නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? අර දරුවගේ අතීතයේ තියෙන ෆොටෝ ටික එළියට ගන්න ඇල්බම් ටික. බලන්න අපේ දරුවා පොඩි කාලේ බඩ ගන්න කලින් මේ අවුරුද්දේ මේ දෙකේ මේ ඉස්කෝලේ යන කාලේ කොච්චර ලස්සනද කියලා. ඊට පස්සේ අතීතය ආවර්ජන කර කර ඉන්නේ. කාලයක් ඉදිරියේ සතුට තියෙන අනාගතය කියලා බලන්නේ ගියාම අනාගතය බලනකොට දරුවක් ළඟ නැහැ. එයා වෙන කෙනෙකුටයි ඉති වෙන. ඊට පස්සේ අපි ඉදිරියට ගිහින් අතීතය පැත්තේ හැන්නයි අර පින්තූර ටික මල් බල ඉන්නවා. මේ ඔක්කොම ටික බලලා කන්නාඩි ළඟට ගිහිල්ලා අපේ දිහා බලනකොට මොකද්ද? සමහරවිට අපි වයසට ගිහිල්ලා අර කිමිට ලස්සන ඔක්කොම නැති වෙලා ඉතාම මහලු ශරීරයක් තමයි තුලදී. මෙන්න තියෙන තුනේ සාමාන්‍ය ලෝකයක් පිළසතුරු හොයාගෙන ගිහිපු ලෝකයේ සමහරවිට මෙන්න මෙවැනි ලෝකයකට තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා සැබෑ සතුට ලබන ක්‍රමය අපට දේශනා කළේ. අන්නේ සතුටේ ඒ ආධ්‍යාත්මික සතුටේ ඉගෙනම යන ගමන මාගේදී තියෙන තුනේ පහළ මට්ටමේ සතුට වෙන දේවල් බුදුදහමෙන් ප්‍රතික්ෂේප කළේ නැහැ. අත්ති සුඛය කියලා දෙයක් තියෙනවා. යම් කිසි කෙනෙකුට අංශ දෙයක් තියෙනවා නම් අධ්‍යාපනික වශයෙන් උපයාගත්තෝ අධ්‍යාපනික ඥානයක් හරි, වෘත්ති ඥානයක් හරි, භෞතික සම්පත් හරි, මිනමුදල් හරි, දරුවෝ හරි, පුතාතුමන් සන කියලා කියනවා. මානසික තියෙන ලොකුම සම්බද දරුවන් කියලා. ඒත් මෙන්න මේ සම්පත් ගැන බුදුදහම තුළ දේශනා කරලා තියෙනවා. මහරතනාන්සේ ජීවමාන කාලේ දීගණ කෝලයේ කියන වැඩපයිදේ කියන නෙපෝලේ පුත්‍රයා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ මේ ගෙදර කාලය ගත කරන අය අපි විවාහ ජීවිත ගත කරන අය අපි අනුසමියන්වත් කාලය ගත කරන අය අපි සිනිඳු සලෝ කටි සලෝ සලෝ ආගේ කරන අය අපි සෝඳ විලුම් ගලන අය රන් දෙවි මුතු මැණික් පළඳින අය අපි අන්න ඒ විණය හැටියට අපට මේ ජීවිතයේ සතුට ලබන දෙයක් කියන්නේ කියලා බුදුහාම දේශනා කරන්නේ උත්තාන සම්බදා ආර්ථ සම්බදා කල්යාණ මිත්‍රතා සම ජීවිත සංකේ උස්සයෙන් වැඩ කරන්න ඉගෙන ගන්න කාලේ මහන්සියෙන් ඉහළටම අධ්‍යාපනය ලබන ධනිය උපෙන කාලේ ඒ වගේම මහන්සිය උපයන්නට ඕන බාහ බල පරිජිතේහි සේදාවක් කිත්තේහි ධම්මිකේහි ධම්මලද්ධේ කියලා කියනවා මහන්සියෙන් දහඩිය වගුරුවලා දෑතේ වීරියෙන් ධර්මේ පුපයන් උපරිම වස්තු උපයන් හැබැයි ධම්මිකේහි ධම්මලද්ධේහි පංචශීලිය මත පිළිදලා සම්මා ආජීවයේ තුල ඉඳගෙන ඕනතරම් ධනෙ උපයන් ඒ වගේම මේ උපයන ධනිය සම ජීවිතතා වේදන් කරන්නට ඕන ආදායමට සරිලන් විදිය ආදායම බලල තමයි නිතර වේදන් කරන්නට ඕන ණයක් ගත්තා තමන් දැනගන්නට ඕන තමන්ට මාසිකව ගෙවන්න පුළුවන් ප්‍රමාණය කොහොමද කියලා අන්නේ ප්‍රමාණය අනුව තමයි තමන් බඩු මුට්ටු පරිහරණය කරන්නට ඕන ඒක මේ ජීවිතේ සාර්ථක වෙන හේතුවක් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තියෙන එක අනන සුඛ කියන එක දේශනා කළේ තියෙන එකත් හැකියා ඒ වගේම මේ ජීවිතේ සඵල කරගන්න තමන්ට තියෙන වැදගත් දෙයක් තමයි කල්යාණ මිත්‍රතා හොඳ මිතුරන් තමයි ඉන්න තොන් මාතා මිත්තන් කටේ ගලේ විවාහ වෙච්ච කෙනෙකුට සමගින් ඉවසින හොඳම මිතුරු මිතුරියන් තමයි භාර්යාව නැත්නම් ස්වාමි පුරුෂයා හොඳම යහළුව ඔය ඉහි ගෙවටින් කියලා අනිවාර්යයෙන්ම මේ සතර දිනවලින් හේතුවක් වෙනවා ඊළඟට පෙර දින අපට අපේ මෙලොව ජීවිතයේ සාර්ථක වෙන්න අවංක මිතුරන් අපට ඉන්න තොන් එයයි දවසකින් දෙකකින් මේ කාලයක් ඇතුළත අපි හඳුනාගන්නේ මිතුරන් අපිට ඉන්නට ඕන. ඒකත් අපේ ජීවිතේ සාර්ථක වෙන හේතුව. අපි කොච්චර අධ්‍යාපනය ලැබලා තිබුණත්, කොයිතරම් ධනයක් උපයාගෙන තිබුණත්, කොයිතරම් ධනයක් ඉතිරි කරගෙන තිබුණත්, කල්‍යාණ මිත්‍රත්වය වැරදුනවා තින්. පාප මිත්‍රයන් යමු වුණා තින් එක දවසෙන් ධනිවරය ඔක්කොම. අවුරුදු ගානක් උපයපු ඒවා එක දවසෙන් ඉදන් කරන්න පුළුවන් පාප මිත්‍රයන්ට වුණ. අන්නේ නිසා මිත්‍රත්වයේ කියන එක සුවිශේෂී සාධකයක් විදිහට බුදුදහම තුළ දක්වනවා. හැබැයි මේ මිතුරන් තමයි ලැබෙන්නේ තමන්ගේ ගුණහවත් තමන්ව. තමන්ගේ බුද්ධිමත් තමන්ව. ඒ යහළුවන් තමන්ට ලැබෙන්නේ විශේෂයෙන් තමන්ගේ ළඟ පරිත්‍යාග සීලයෙන් අවංක බව, සිල්වන්ත බව. මෙන්න මේ qualities තමන්ගේ ළඟ උපරිම මට්ටමින් තියාගත්තු පමණට තමයි හොඳ මිතුරන් ලැබෙන්නේ. මේ ගුණ දහම් වලින් තමයි තේරුණා කින් තමට ලැබෙනේ වගේම පිළිහිච්චයි. එතකොට පරිත්‍යාග සීලයේ අවංක බව පංචශීලයි. මෙන්න මේ ගුණාංග තුන තමන්ගේ ළඟ ඉහළම මට්ටමේ පවත්වා ගත්තොත් තමයි ඊට සරලම විදිහේ විතරක් තමයි ලැබෙන්නේ. මේ වගේ තේරුණා කින් ඒ පිළිහිච්ච පමණට ඊට පල්ලා යාලු කරන හැම එතකොට මෙන්න මේක තමයි ආරම්භක පියවර අපේ ජීවිතයේ සතර ළමන. ඊළඟට තවත් මේ කිහිල කලයකට ගන්නද බුදුදහම අනුශාසනා කරනවා තමන්ගේ මනස පැත්තට හැරෙන්නට ඕන. ඒ තමයි දිවී අනුකෝලියට භාගතුනාන්ති නැවත දේශනා කරනවා. ඔහු අහනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මරණය මැති ජීවිතය සාර්ථක වෙන්න නම් ඒ සඳහා හේතු වන මරණය මැති ජීවිතයේ සතුටෙන් සැනසීමෙන් ඉන්න අපට හේතු වන කරුණ ටිකක් දේශනා කරන්න කියලා. ඉතින් බුදුහම දේශනා කළේ සද්ධා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා, පඤ්ඤා සම්පදා. ශ්‍රද්ධාව, සීලය, ඊළඟ පරිත්‍යාග සීලය, ප්‍රඥාවන්ත බව. මෙන්න මේ කාරණා ටික සමන් ජීවිතේ ලැබෙන්න ප්‍රධානම සාධකයක් තමයි සම්මා දිට්ඨිය කියන කාරණේ. රයිට් මිෂන්. සම්මා දිට්ඨිය ඇතුළත් වෙන කොයි දේශනාවේද? බුදුදහමේ මොන කාරණේද රයිට් අන්ඩර්ස්ටෑන්ඩින් කියන එක තියෙන්නේ? රයිට් අන්ඩර්ස්ටෑන්ඩින්, රයිට් ඉන්ටෙන්ෂන්, රයිට් ස්පීච්, රයිට් ඇක්ෂන්, රයිට් ලැවලිහුඩ්, right effort, right mindfulness, and right concentration. කොහෙද මේ කාරණා ලියන්නේ? ආරස්සණික මාර්ගයේ. The Noble Eightfold Path. ආරස්සණික මාර්ගයේ කියන්නේ මොකද කියන තුනේ? The Eight Steps of Happiness. සතුට ලබන මාවතේ තියෙන ප්‍රධාන පියවර 8 තමයි ආරස්සණික මාර්ගය කියලා කියන්නේ. The Buddha has explained very special teaching that the Noble Eightfold Path. We should conduct our life according to these eight steps since our main purpose is happiness. Buddha has explained the way how we achieve the real happiness. Our happiness completely depends on the purification of our mind. The more we purify our mind, the more we overcome suffering. The more we overcome suffering, the more we are happy. එතකොට සතුට ලබන මාවතෙහි බුදුදහමේ ප්‍රධානම දේ තමයි සතුට සැබෑ සතුට කියන එක තීරණය වන්නේ හිත පිරිසුදු වෙච්ච පමණට. මේක අපි කොහෙන්ද ඉගෙන ගන්නෙ? ධම්මපදයේ මුල්ම ගාථාවලින් මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පදුට්ඨේන බහසතිවා කරවතිවා තතෝනං දුක්ඛමං වේති චක්ඛන්වහතෝ පද මයිලිස්ස පොරණ මයිලිස්ටිස් මයින් වේදාදේ ඉන් සම්වන් දස් සම්තිවිත විකට් මයින්ද සහරි පලෝසින් What is the reason? Because of impure mind, wicked mind. Although we are very successful in this life with our education and economy, even though we are very rich and well educated, if our mind is polluted with negative thoughts, especially with anger, lust, and delusion, everything that we earn is useless. We have no real happiness because of polluted mind. In this situation, we should do the priority to purify our mind. That is the main advice of the Buddha. Sakitta pariyodhapana. Purifying one's mind. Sabhapava chakaranam. Kusala supasambada. Sakitta pariyodhapana. Sakitta pariyodhapana means purifying one's mind. This is the main advice of the Buddha. පින්නතුනි අපි මේ හිත පිරිසුදු කරගන්න යන ගමන් මාගේ මෙන්න මේ මනෝ පොබ්බංගමා ධම්මා මනස කියන දෙන අපි ඉතාම සැලකිලිමත් වෙන්න ඕන. මනස අපිරිසිදු වුණොත් අපේ ජීවිතේ දුකයි එන්නේ. ඒ වගේම මනස ආකේ පසන්නේ නැන බහසතිවා කරෝතිවා. යම් කෙනෙක් පිරිසුදු මනසින් යමක් කරනවා නම් කියනවා නම් සතෝනං සුඛමං වේති ඡායමං පායි. ඒ පුද්ගලයාට සතුට එනවා හරියට තමන් පිටපස්සෙන සෙවණැල්ලක් වගේ. එනිසා සතුට ලබන මාවතේ අපි තේරුම් ගත යුතු මූලිකම කාරණය තමයි අපේ හිත මේ මොහොතේ පිළිසිදුවද තියෙන අපේ සිදුවද තියෙන එක. හිතේ යම් කිසි කෙනෙක් ගැන දැඩි යමනාපයක් නම් යම් කිසි දෙයක් ගැන දැඩි ආසාවක් නම් මේ ඉන්න යථාර්ථය ගැන අනවබෝධයෙන් නම් ඉන්නේ අවිද්‍යාවෙන් නම් ඉන්නේ අර බත්තිංගල උපමා මතක තියාගන්න. තිංගාන දිහා බලාගෙන නම් රසයේ කියකේ ඉන්නේ ඉන්නේ අවිද්‍යාවෙන්. මේ දකින්න රූපයනේ ඔයා හරි ලස්සනයි කියලා හිතන එකයි තිංගාන තියෙන කැම දෙක කනකොට රසයි කියලා තිංගාන ඇඟිලි දික් කරන එකයි සමානයි. එහෙනම් බලන්න අපි මෙච්චර කලක් ප්‍රඥාවෙන්ද අවිද්‍යාවෙන්ද ජීවත් වුණේ කියලා සමන්දම සමාගෙන හිතාගන්න පුළුවන්. එතකොට මෙන්න මේ මානසිකත්වය ගැන අපි නිතර නිතරම හිතන්නට ඕන. මේ හිතන එකට කියනවා සතිපට්ඨානයි කියලා. ඒ සතිපට්ඨානයෙන් මේක වෙනම පාට් එකක්. මේක කියන්නේ චිත්තානුපස්සනා කියලා. සතිමත් බව තමයි බුදුදහමේ තියෙන ප්‍රධානතම ඇඩ්වයිස් එක. අන්න ඒකේ ප්‍රධානතම කාරණයක් තමයි චිත්තානුපස්සනා කියන්නේ ද කන්ටෙම්පරේෂන් ඔෆ් කන්ෂස්නස්. තමන්ම තමන් ගැන බලන්න රිෆ්ලෙක්ෂන් එක දාලා ධම්ම රිෆ්ලෙක්ෂන් එක දාලා ද මිරර් ධම්ම දාලා බලන්න. මේක තමයි චිත්තානුපස්සනා කියලා කියන්නේ සිතේ සිතානෝ බලමින් වාසය කිරීම. තමන්ගේ ඉස්සරහ නිතර කණ්ණාඩියක් තියාගෙන ඉන්න මේ වෙලාවේ ඉන්නේ යමක් ගැන ආශාවෙන්ද පරිත්‍යාග කිරීමද යම් කිසි කෙනෙක් ගැන මනාපෙන්ද මෛත්‍රියෙන්ද. ඒක ඉහළටම ගිහිල්ලා ඉගෙනම දේ බලන දේ තමයි මේ වෙලාවේ ඉන්නේ අවිද්‍යාවෙන්ද ප්‍රඥාවෙන්ද. යමක් මතක් වෙනකොට බාහිර රූපයත් එක්ක ගැට ගහලා නම් හිතන්නේ තමන් ඉන්නේ අවිද්‍යාවෙන්. යමක් දකිනකොටම මේ දකින නිරෝධ වෙච්ච රූපය මනෝවිඥාණය කියලා දැක්කොත් තමන් බේරිලා තමන් ප්‍රඥාවෙන් ඉන්නේ. මෙන්න මේක තමයි කියන්නේ සමෝහං වාචිත්තං සමෝහං චිත්තං විපදානාති වේතමෝහං වාචිත්තං වේතමෝහං චිත්තං විපදානාති. When mind is conscious with ignorance, we immediately understand at the moment my mind has ignorance or delusion. When mind is away from ignorance or delusion, we immediately understand now I am away from ignorance or delusion. I am wise, I am mindful. Mindfulness and wisdom is the highest qualities that help us to overcome suffering and achieve the real happiness. අපේ ජීවිතේ ලැබෙච්ච බුදුදහමෙන් ලැබෙච්ච වටිනාම වචන දෙක තමයි සතිමත් බව සහ mindfulness සහ ප්‍රඥාව නැත්නම් wisdom. මේ වචන දෙක ලක්ෂණයට සමාන්තර විතර පේන තැනක ලියාගන්න. සතිමත් බව සහ ප්‍රඥාව නැත්නම් mindfulness and wisdom. උපරිම ලෙස තමන්ගේ මනස ගැන අවධානයෙන් ඉන්න. ඒ මනස ගැන අවධානයෙන් ඉඳීමට කියනවා චිත්තානුපස්සනා කියලා. ඒ මනස ගැන අවධානයෙන් ඉඳීමට කියනවා හිත මිතුරු කියලා. අපි සාමාන්‍යයෙන් හිත මිතුරුම් හොයාගෙන යන්නේ බාහිරට නෙමෙයිද? ඔයාට මිතුරන් හිත මිතුරන් ඉන්නවද කියන්නේ අපි අහන්නේ. ඇත්තනම් හිත මිතුරු කෙනෙක් තේරුම මොකද්ද? හිත මිතුරු හිතන මිතුරෙක් කෙනෙක්. එතකොට අපේ කයද මිතුරෙක් කෙනෙක් නෙමෙයි ඇත්තෙන් අපේ හිතක මිතුරෙක් කෙනෙක්යි සැබෑ මිත්‍රත්වය. අන්නේ මිත්‍රත්වයේ ඇත්තටම මොකද්ද කොහොමද උපයාගන්නේ බුදුදහමට අනුව? තමන්ගේ මයින්ඩ් එකට මයින්ඩ්ෆුල්නස් එක එකතු කිරීම. මයින්ඩ් with mindfulness it means we have a real friend. If we have no mindfulness to our mind, it means we have no real friendship. In fact, සැබෑ මිත්‍රත්වය කියන්නේ මොකද්ද? තමන්ගේ හිතට මිතුරු වීම. ඒ හිතට මිතුරු වෙන්නේ කොහොමද? මේ mindfulness එක ඇද්දෙච්ච ගමන්ම හිතට රාගයක්, ද්වේෂයක්, මාන්නයක්, මෝහයක් එන්නේ. අන්නේ වෙලාවන් හිත ලස්සනට තියෙන්නේ හිත ලස්සන නෙළුම් මලක් වගේ නෙළුම් විලේ තියෙන ලස්සන මලක් වගේ. ගෙදර කඩන් ආපු මල වගේ නෙවෙයි. නෙළුම් විලේම තියෙන මල, ඒ මලට මී මැස්ස බඹරු වෙනවා, පැණි ගන්නවා. එතකොට අපිත් ලස්සන කොහොමද? අපිත් මේ සමාජයේ නැමැති විල තුලම අපි ඉන්නට ඕන. අර මඩ වතුර සහිත විලේ මැද තියෙන මල තමයි විකසිත මල, සුවඳවත් මල තමයි ලස්සන. අන්න ඒ වගේ අපි බුදුදහම තුළින් මේ සතිමත්වස් හා ප්‍රඥාවෙන් ඉහතම ගියලා මේ කෙලෙස් සහිත සමාජය තුළම අපි වාසය කරනවා. මේකටයි කියන්නේ පද්මෝපකාර ජීවිතය කියලා. පියුමක් වගේ ජීවිතය කියලා. මෙන්න මේකටයි සඳහන් කරන්නේ සුසුපන්නත ජීවහම ආතුරේසු අනාතුරා, ආතුරේසු මනුස්සේසු විහරමනාතුරා. Let's live happily without mental illnesses among the people, those who are mentally ill. This is our real success. There are a lot of people in this world, even though they are physically healthy, actually mentally they have a lot of problems, mental illnesses. Hatred is a mental illness. Lust, conceit, wrong views, anger, ignorance, these are the mental illnesses according to Buddhism. If they are mentally ill with these negative thoughts, it means they have no real happiness. Buddha says, how we overcome these negative thoughts from our mind and how we make a healthy life. අන්නේ මානසිකව නිරෝගී වෙච්ච කෙනෙකුට තමයි සැබෑ සතුට තියෙන්නේ. අනේ සතුට තවත් විස්තර කරනවා. සුසුකම්මත ජීවාම නේරණියසු අවේරිනෝ, නේරණියසු මනස්තේසු විහරම අවේරිනෝ. Let's live happily without anger among the people those who are angry. This is our real success. You know, your friends, mostly they get angry very soon. Among those friends, if you can make a mind that nobody can disturb your peace of mind, if someone is unable to make you angry very soon, that is your success. If a person can make you angry very soon, even though your GPA is very high, your SAT score is very high, actually you are not successful. That is why in modern counseling and psychology, there is a very special concept that emotionally intelligent. Previously, we have IQ, intelligent quotient. Now we have very new concept that emotional intelligence, EQ. There are five skills that we should have. They are self-awareness or mindfulness, self-regulation, discipline, inner motivation, empathy, and social skills. කෙනෙක්ගේ පෞරුෂත්වයේ සාර්ථකත්වය බලන වර්තමාන measurement එක මේක. ඩැනියල් ගෝල්මන් කියන ප්‍රොෆෙසර් තමයි මේක මාතෘකාව ඉදිරිපත් කළේ. ඔහු ඇත්තම බුදුදහම අධ්‍යයනය කරපු කෙනෙක්. බුදුදහම නොකියුවට බුදුදහම වෙන සංකල්ප ටිකක් තමයි මොඩර්න් සයිකොලොජි වල සක්සස්ෆුල් පර්සනලිටි එකේ තියෙන ලක්ෂණ විදිහට හඳුනාගෙන තියෙන්නේ. self awareness, self regulation, inner motivation, empathy and social skills. අපේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100ක් අරගෙන තිබුණාත් අපි මේ කරුණ පහෙන් සාර්ථක නැත්නම් අපේ ප්‍රශ්නෙට සාර්ථක නැහැ. අපේ ජීවිතය සතුට නැහැ. self awareness කියන්නේ බුද්ධ සම්මලේ කියන mindfulness කියන්නේ. දෙන්නේ අර පබෝලියර් මයින්ඩ්. ඊට පස්සේ self regulation කියන්නේ discipline in our speech and behavior. See. Inner motivation, energy, courage, dedication, and empathy. We should have empathy. That is also one of the qualities. දැන් අපිට අපේ Facebook එකෙන් වාක්‍ය ආරෝහණය අපි දැක්සයි. ඇතැමට යාළුව මෙතන ළඟ ඉන්නවා. යාළුව ඒක මැසේජ් එකේට රිප්ලයි කරගෙන යාළුව සෙපර කතා කරන්න. යාළුව මිත්‍රාන් ඉන්නවා. යාළුව ඒක මැසේජ් එකේට රිප්ලයි කරලා බලන්න ඉන්නවා. අපි අද ෆිසිකලි යාළුව සාර්ථකව අපි දැක්සනේ අපි මොකද? අනේ එතෙන්දි මේ එම්පති කියන පොලිටි එකක් වැඩලා. ඒ නිසා විශේෂයෙන්ම කෙනෙකුට උගන්වන්නේ දරුවන්ට උගන්වන්නේ ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ ගුණාංග උගන්වන්නට ඕන එම්පති කියන එක. ඒ වගේම ඇක්ටිව් ලිසනින් කියන එක, සුවඳ කියන එක. සහ එක ඉරියව්වක බොහෝ වේලාවක් නිහඬව ඉන්න එක. යම් කිසි කෙනෙකුගේ විශේෂයෙන් දරුවන් හදනකොට දරුවන්ට මෙන්න මේ ලක්ෂණ ටික උගන්වන්න. කිසියම් device එකක් අත නොගා මෙන්න මේ කරුණු ටිකේ වැඩි වේලාවක් දරුවට ඉන්න පුළුවන් නම් ඒක දරුවගේ ප්‍රධාන skill එකක්. කෙනෙකුට හුම් කන්දේම කෙනෙක් කියලා දෙයක් අහන එක විසුද්ධි ජෙන්ටිස් පොකන් when someone says something we should pay our attention to what they say. That is very important. ඒ වගේමයි නිහඬව එක ඉරියව්වක වැඩි වේලාවක් ඉඳගෙන ඉන්නේ. නිකන් දැක්සතාවය. අද අපිට එක විදිහකට වැඩි වෙලාවක් නැහැ නේද? මෙන්න මේ පොලිගිය දැන් ලංකාවේ ශ්‍රී ලංකා මෙදාසල සති පාසල කියලා වැඩසටහනක් යනවා. ඔබත් බලන්න ඉන්ටර්නෙට් එකෙන් ගිහින් බලන්න. බෞද්ධ ළමයි දරක් නෙවෙයි පිනතුරි හින්දු මුස්ලිම් ළමයි පිටතනිවල ඉස්කෝල වල එක දිගට තේයට ලස්සනට වාඩි වෙලා එක ඉරියව්වේ ඉන්නම් වාකලා. මෙන්න මේක වැදගත්ම සංකල්පයක්. අපේ ආධ්‍යාත්මික දිනුවේදී කිසියම් නිශ්චිත ඉරියව්වක වාඩි වෙලා සිටීම ඉතාම වැදගත් සාධකයක් වෙනවා. පින්නතුනි ඒ වගේම මේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක කියන්නේ ඒක තමයි සෝෂල් ස්කිල්, කොමියුනිකේෂන් ස්කිල්ස් කියන්නේ. මේක සාර්ථක පෞරුෂත්වයේ තියෙන ලක්ෂණ. මේ සියලුම දේවල් පින්නතුනි වැදගත්කම කියන්නේ මේ ගුණාංග ටික ඔක්කොම බුදුදහම එකම ගාතාවක අන්තර්ගත වෙනවා. ධම්මපදයේ තියෙන ගාතාව උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මත්තනි සම්මකාරිනෝ සංයතස්සච ධම්ම ජීවිනෝ අප්‍රමත්තස්ස යසෝ විවඩති. ඒක නැති කීර්තිය වැඩෙනවා. උට්ටානවතෝ මහන්සිය වැඩ කිරීම, සතිමතෝ සෙල්ෆ් අවියානස්, සුචිකම්මත්ත සෙල්ෆ් රෙගුලේෂන් සීලය, නිසම්මකාරිනෝ බුද්ධිමත් වැඩ කිරීම, සංයතස්සච ඩිසිප්ලින් එක, ධම්ම ජීවිනෝ ධර්මයෙන්ම ජීවත් වීම. මෙන්න මේවා කෙනෙක්ගේ දිනුව සාර්ථකත්වයේ කීර්තිය ලබන ක්‍රම විදිහට දේශනා කරනවා. බලන් පිනතන්ද ලෝකයේම ආධ්‍යාත්මික ගමන කරේ වෙතට ගමනක් යන පිරිසක් අද වර්තමානයේ. එනිසා ඔබ බලන්න ඔබ වැඩිපුර නැත්තරන්නේ දාල යන දේවල්ද ගෙනියන දේවල්ද කියලා බලන්න. ඔබ බඩමුට්ටුද වැඩිපුර රැස් කරගන්නේ ඔබ ආධ්‍යාත්මික ගමනට යන්නේ කියන එක බලන්න. ඔබේ දරුවෝ ඔබට ලැබිලා තියෙන්නේ හිතන්නේ පයිගෙනගෙන ඉහිලටම දිනන වෙලා ඉහිල උපාධිය ගන්න විතරයි කියලා. ඔබේ දරුවා ඔබ හොයාගෙන මේ ජීවිතය ඇවිල්ලා තියෙන මේ ධර්මය ලබන්න. ඒක හොඳට මතක තියාගන්න. ඔබ හරහා ඔබේ දරුවට මේ ධර්මය නොගියොතින් ඔබ ඇත්තටම ඔබේ යුතුයකම ඔබ ඉෂ්ට කරලා නැහැ. ඊටාම පින් කරලා ලොකු ප්‍රාර්ථනාවකින් ඔබේ දරුවන් ඔය ඔබේ වෙලා ඉපදෙලා තියෙන්නේ සද්ධාන්ත අමදාත්ත හොයාගෙන පින් කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඊ ඇවිල්ලා තියෙන්නේ ડોක්ටරේට් එක ගන්න විතරක් නෙවෙයි. ඊ ඇවිල්ලා තියෙන්නේ බුද්ධිසම් වල තියෙන ડોක්ටරේට් එක ගන්න. ආරක්ෂක මාර්ගයේ සමතේ දර්ශනවලින් ડોක්ටරේට් එකක් ගන්නයි ඔයි ඔබේ උකුලේ ඉන්න දරුවා මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. එනිසා ඔබත් ආධ්‍යාත්මික ගමන යන ගමන් ඔබ ඇත්තටම ඔබේ ළඟම යාළුවන්ට ඥාතීන්ට ආදරේ නම් එයාටත් ඔබ මේ ධර්මය දෙන්න ඕන. අන්නේ ගමන් මාගේ ශ්‍රද්ධාව කියන එක ප්‍රධානම දෙයක් තමයි ජීවිතයේ සාර්ථකත්වයේ සද්ද සඳහා. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාව කියන්නේ යම් කිසි දෙයක් සතුට බලාපොරොත්තු වෙන අපි කරනවා නම් අන්න ඒ සතුට ඉහලින්ම ලබා ගැනීම සඳහා අප කරන දේ පිළිබඳව තියෙන විශ්වාසනීයත්වය confidence එක. ඔබ අද දවසේ දවසට වැඩිපුර පෑ ගන්නක් ඔබ වැය කරනවා නම් ඔබ දන්නම මේ වැය කරන දේෙන් ඔබට අනාගතයේ හෝ දැන්න ප්‍රයෝජනයක් ලැබෙනවා කියලා. ඒනි තමයි ඔබ එච්චර වැය කරන්නේ. දැන් බලන්න උදේ පාන්දර අවදිලි යනෝනේ වැඩට නේද? නැත්නම් උදේ පාන්දර අවදිලි ඉස්කෝලේ යනෝනේ අපි. ඒ යන්නේ ඇයි? අපි දන්නා මේක කරලා අපට අනාගතයේ ප්‍රයෝජනක් තියෙයි කියලා. ප්‍රයෝජනය මොකද්ද? සතුට ලැබෙනවා කියන්නේ. අන්න ඒ කරන දේවල් වලින් යමක් කරලා ඉක්මනටම සතුට ලැබෙනවා නම් අන්න ඒ දේ මොකද්ද? ඒ දේ තමයි ධර්මයේ ප්‍රැක්ටිස් කරන එක. ඒ නිසා තමයි ප්‍රශ්නයක් අහන කෙනෙක් බුදුහාමුදුරුවන්ට ඇවිල්ලා තිස්සෝ සුඛිනෝ සුඛමාවහති කුමක් ප්‍රැක්ටිස් කළද සැපත ලැබෙන්නේ කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ධම්මෝ සුඛිනෝ සුඛමාවහති ධර්මයේ ප්‍රැක්ටිස් කළොත් තමයි වඩා නික්මනින් සැපත ලැබෙන්නේ කියලා. මොකද ධර්මයේ කියන්නේ හිත පිරිසුදු කරන වැඩ පිළිවෙල. ඒ හිත පිරිසුදු කරන්නේ කොහොමද? මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරලා. හැම වෙලාවෙම හිතේ පරිත්‍යාග සීලය, මෛත්‍රිය සහ ප්‍රඥාව කියන මේ තුන අඛණ්ඩව තියාගන්න. ඔතේ ඒක කරන්න ගිහිල්ලා අහේ දෛනික වැඩ කරන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. වර්ධව තේරුම් ගන්න එපා. අද ඔබේ ජීවිතයේ ඉගෙන ගන්න හරි දරුවන්ට උගන්වන්න හරි රැකියාවකට හරි යම් කිසි කාලයක් වැය කරනවා නම් ඒක එහෙමම කරන්නේ පෑ ගන්න පොඩ්ඩක් අඩු කරන්න එපා. ඔබ ධර්ම ඉගෙන ගන්න කියන අඩු වෙන්නේ නැහැ. ඔබ ඇත්තටම ධර්ම ඉගෙන ගත්තොත් දැනටත් අන්දරේ ඉලක කරනවා. එතකොට ධර්මයේ ප්‍රතිස්තන වෙන මොකද්ද? අපේ ආස්වාද ප්‍රසාර දෙකට මයින්ඩ්ෆුල්නස් එක ඇතුළේම කරන්න තියෙනවා. ඔබ හුස්ම ගන්න කියලා නිවඩ දානවද? අද නම් ලියුම් එකක් දානවා නේද හුස්ම ගන්න කියලා? එහෙම කරන්නේ නැහැ නේද? අපි නිදාගත්තත් හුස්ම ගන්නවනේ. අන්න ඒකම තමයි වෙනතුනේ ධර්මයේ ප්‍රැක්ටිස් කිරීමයි හුස්ම ගැනීමයි එක වගේ. සතු වාස්සසති සතු පට්ඨසති අනිච්ඡාන පස්සේ විහෙරති අසුසිස්ථානෙදි සික්කති පස්සසිස්ථානෙදි සික්කති අනිත්‍ය වෙනෙහි කරමින් ආස්සස් පස්සස් කරනවා. ඒ විහෙරම මට්ටම තමයි පඩමිස්සල් ගන්න පස්සේ අසුසිස්ථානෙදි සික්කති පස්සසිස්ථානෙදි සික්කති මේ කෙලෙසුන්ගෙන් මිදීම අත්වි මෙමින් ආස්සස් පස්සස් කරනවා. මේක තමයි බ්‍රීත් මෙඩිටේෂන් එක. ආනාපානසති භාවන. එතකොට මෙන්න මේ ප්‍රඥාව මෙන්න ඕන ඉහළම තැනින් තියාගෙන අපි එදිනදා වැඩ කටයුතු කරනවා. එක පැත්තකින් මෛත්‍රී භාවන වඩමින් දෛනික ජීවිත වැඩ කටයුතු කරනවා. සිර සන්තෝෂෝ පත්‍යත්වා අස්සෝ පත්‍යත්වා කියන නීමේ යන කටයුත්තක් කරන අතරේ ටිකින් ටික ප්‍රඥාවත් ලෝකෙට යවනවා. යමක් එහෙන් දකිනකොට, කණෙන් අහනකොට, නාසයෙන් ගන්න සුවඳ, දිවෙන් රසය, කයට පාස දැනෙනකොටම අපට රූපයක් මතක් වෙනවා. රූපය මතක් වෙච්ච ගමන ඔබ දැක්ස වෙන්න ඕන. මේ රූපයක් පේනොනට රූපේ මේ වෙලාවේ තියෙන එකක් නෙමෙයි. රූපේ නිරුද්ධ වෙලා මේ මනෝ විඥාණයෙන් බලන අවස්ථාව කියලා දකින්න දැක්ස වෙන්න ඕන. මෙන්න මේ කනුව තමන්ගේ සමස්ත ජීවිතේම සකසා ගැනීම තමයි ආරක්ෂාංගික මාර්ගය කියලා කියන්නේ. මේ දැක්මට තමයි right understanding සම්මාදිට කියලා කියන්නේ. මෙන්න මේ දර්ශනය හදවතේ තියාගන්න එක තමයි right intention right thoughts කියලා කියන්නේ. මේ දර්ශනේ හිතේ තියාගෙන කතා කරන එක තමයි සම්මා වාචා කියන්නේ right speech කියන්නේ. මේ දර්ශනයෙන් හිතේ තියාගෙන කයින් වැඩ කරන එක තමයි කියන්නේ right action කියලා. සම්මා කම්මන්ත. මෙන්න මේ දර්ශනයෙන් හිතේ තියාගෙන රැකියාව කරන එක තමයි කියන්නේ සම්මා ආජීව කියලා. right livelihood. මෙන්න මේ දර්ශනය තුල ඉඳගෙන කරන උත්සාහයන් කරන එක තමයි කියන්නේ සම්මා වායාම කියලා right effort කියලා. මෙන්න මේ දර්ශනයේ ඉදී තියාගෙන සතිමත් වෙන එකට තමයි කියන්නේ සම්මාසතිය කියලා. හයිඩ් මයින්ඩ්ෆුල්නස් කියලා. මෙන්න මේ දර්ශනයේ ඉදී තියාගෙන ඒක සමාධිමත් වෙන එකට තමයි කියන්නේ සම්මා සමාධි කියලා. රයිට් කන්සන්ට්‍රේෂන් කියලා. එනතුනේ මෙන්න මේ කරුණු අට අපට මුණ ගැහුණු තින් මේක තමයි අපට බුදුදහම ලැබුණා කියලා කියන්නේ. බුදුදහම ලැබුණා කියන්නේ ලැබෙන්නේ නිකන් නෙවෙයි, කල්යාණ මිත්‍රත්වයෙන් හරහා ලැබෙන්නේ. කල්යාණ මිත්‍රත්වය තමන්ගේ ජීවිතයට සැබෑලෙසම ලැබුණාද කියලා බලන ප්‍රධානතම සාධකය තමයි මෙන්න මේ ආරක්ෂණික මාර්ගයේ අංග ටික තමන්ගේ ජීවිතේ කොයිතරම් දුරට වැටගෙන තියෙනවාද කියන කාරණේ. වෙනත් විදිහකින් කියනවා නම් මේ ආරක්ෂණික මාර්ගයේ කරුණු දවසකට කී වතාවක් ඔබට මතක් වෙනවද? ඔබ ඇත්තටම ධර්මයේ ප්‍රැක්ටිස් කරනවාද කියලා බලන්න තමයි. නැත්තම් සැබවින්ම ඔබ සතුටින් ඉනවාද කියලා බලන ක්‍රමය. පින්නතනේ ආරක්ෂණ මාර්ගයේ මුණ ගැහෙනවා කියන්නේ මේකට කියනවා උජුපෝනාන සෝමග්ගෝ අදිහානාන සාලිසා කියලා. මේක ඍජු මාර්ගයක්. මේක ඉතාම නිර්භය සුවදායි මාර්ගයක් තමයි ආරක්ෂණ මාර්ගය කියලා කියන්නේ. හරියට අපේ ජීවිතයේ ඉස්සරහේ කාබට් එකක් දිගහැරිය වගේ. අපි තියෙන පියවර වලට හරියට නෙළුම් මල් අටක් පිපෙනා වගේ තමයි ආරක්ෂණික මාර්ගය මොන ගමනක් කියලා කියන්නේ. හැබැයි එක මොහොතක් හරි මේ එකාගෙකින් හරි අයින් වුණොත් මොකද වෙන්නේ? ඒ කාබට් එකෙන් අයින් වුණා. රතු බලක නැහැ, රන් බලක නැහැ අපට. ඊට පස්සේ කටු ගල් මඩ ඒ වගේ මතින් තමයි යන්නේ. අද අපිට තියෙන හෙඩ් කාබට් එක පළස පාපිස්ස අපි ගෙදරිනකොට විතරයි තියෙන්නේ. නමුත් ආර්ථික මාර්ගයේ ජීවිතයට එකතු වෙච්ච ගමන්ම අපි යන හැම තැනම අපි යන්නේ මේ කරුණ වටේට එක. සහ මේ කරුණ වටේෙන් එන්නේම ජීවිතයේ ආධ්‍යාත්මික සතුට දිනු වෙනවා. සතුට දිනු වෙන්න මේ දර්ශනය අපි අහපු අපේ ස්වාමීන් වහන්සේට ගැන ලොකු ගෞරවයක් හදවතේ තියෙනවා. මේ ප්‍රැක්ටිස් කරන ආර්ථික මාර්ගයේ නැමැති ධර්මය ගැන අපේ හදවතේ ලොකු ගෞරවයක් තියෙනවා. මේ ධර්මයේ ලෝකෙට අනාවරණය කරපු බුදුරජාණන් වහන්සේ ගැන හදවතේ උතුරා යන සතුට ප්‍රසාදය ශ්‍රද්ධාවක් තියෙනවා. එතකොට ආර්ථික මාර්ගය තමයි අපේ ජීවිතයේ ඒ ජීවිතයේ වටේ ආලෝකවත් කරන තුන් පැත්තකින් තියෙන සදා නොනිමෙන මිල් පහන් මැණික් පහන් තුනක් වගේ තමයි. කවුද? බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය, බුදුරජාණන් වහන්සේ, සද්ධර්මය, ආර්ය සංඝ රත්නය. මෙන්න මේත් එක ඉන්නකොට තමන්ටම තේරෙනවා තමන්ගේ ජීවිතේ විශාල පරිවර්තනයක් වෙනවා. ඊට පස්සේ හැරිලා බලන්න මංගල සූත්‍රය දිහාට. මංගල කරුණු 38ක් තියෙනවා. සුප්‍රීම් බ්ලෙසින්. පතිරූපදේ සමාසෝචේ ආරති විරති පාපා මාතා පිතූ පට්ඨානං පුත්තදාරත් සංඝෝ කාලේන ධම්ම සවණං කාලේන ධම්ම සාකච්ඡා අරිය සත්‍යාන දස්සනං නිබ්බාන සති ක්‍රියාචයන්. පින්නතුනි අර මල් අටකින් පටන් ගත්තු මේ ආධ්‍යාත්මික ගමන් මගට තවත් ලක්ෂණ ලයිට් කිස්සක් අට පැත්තකින් පත්තු වෙනවා වගේ අපේ ජීවිතය තවදුරටත් ලස්සන කරනවා මෙන්න මේ මංගල සූත්‍රයන කාරණාව. දවස ගත වෙද්දී පින්නතුනි අපි ඉඳලා තියෙන්නේ මෙන්න මේ මංගල සූත්‍රේ කාරණාත් එක්ක. අම්මට තාත්තට සැලකනවා, දරුවන්ට යුතුයම් කරනවා, සාමි භාර්යාවන්ට යුතුයම් කරනවා, බනහනවා, ඉඩක් ලැබෙච්ච ගමන් ධර්ම සාකච්ඡා කරනවා, පස්පයින් වැරෙන්න වැරකෙනවා, සැලකුණ සැලකනවා, පාපෙන් නිදහස් වෙනවා, හැම තැනම පින්නතුනි මෙන්න තමන්ගේ ජීවිතේ මල් පිපෙන වගේ ජීවිතේ ලක්ෂණ සතුට කියන එක දිනනවා. එදාට තමන්ගේ හිත කලකිරෙන දේවල් තමන්ගේ මතකයට එන ප්‍රමාණයෙන් එනවා නේද? අදාවි ජීවිතේ යමකට සම්පත්තියක් දින සතුට බලාපොරොත්තු වෙනවා නම් ඊට වඩා සතුට තියෙන තැනකට ඉහළ තැනකට මෙන්න මේ මට්ටම යනවා. අදාවි හිතන් ඉන්නේ දරුවා ඉගෙන ගත්තොත් සතුටුයි, දරුවෝ විභාගේ තේරුණොත් ජීවිතේ මෙහෙමයි වගේ හිතන්නේ. රූපේ ලස්සනට තියුණොත් හොඳයි, රූපේ වෙනස් වුණොත් දුකයි. ප්‍රතිඥාවේ දිගටම උසස් තිය ලැබුණොත් හොඳයි, නැතුණොත් ප්‍රමාද වුණොත් පරිහානිකොත් ඉවරයි. යාලුවෝ හිතාන්තව හිටියොත් හොඳයි, අමනාපුනොත් මුළු ලෝකෙම නැතුණා වගේ. අදත්මේ ජීවිතයේ සතුට තියෙන්නේ බාහිර දෙයක් මත. බාහිර කෙනෙක්ගෙන් අපි සතුට යාචනය කරනවා අපි හරියට සිංහමන් යදිනවා වගේ අද. අපේ සතුට තියෙන්නේ බාහිර දේවල් උත් එක්ක. බාහිර කෙනෙක්ගෙන් යැපෙනකට අපි කියන්නේ කවුරු කියලාද? හෝම්ලස් අය කියලා. සිංහමන් කියන්නේ. එතකොට අපිත් ඒ වගේමයි බලන් ගියාම අපිට බාහිරින් සතුට නැකන අපි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. අන්න ඒ බාහිර මත යැපෙන සතුට තමන් ලෙසම තමන් වෙතම හරවා ගන්න එක තමයි මෙන්න මේ ධර්මයේ ඔස්සේ යන ආධ්‍යාත්මික සතුටක තියෙන ලක්ෂණ. අන්නේ ගමන් මාර්ගයේදී පින්නතුනි අපේ ඉහළම සතුට කියන්නේ මෙන්න මේ සතිමත් බවෙන් සහ ප්‍රඥාවෙන් වාසය කිරීම. එකාතකින් සතිමත් බව තුලින්ගෙන එක කුසල අරමුණට වැඩි වේලාවක් සිත පවත්වා ගන්න විදිහට අපි අපේ ජීවිතය කර්මනාකරණය කරගන්න. බුදුදහමේ සමත කමඨාන් 40ක් තියෙනවා. දස කතින, දස අසුභ, දස අනුස්සති, සතර බ්‍රහ්ම විහරණ, සතර අරූපාවචර ධ්‍යාන, ආහාරේ පටිකුල සංඥාව, ධර්මනිකාරය කියලා කමඨාන් 40ක් තියෙනවා. සරලව කියනවා නම් ආනාපාන සතිය, මෛත්‍රී භාවනාව, ධාතු මනසිකාරය මේ වගේ කමඨහන් භාවනා ටෙක්නික්ස් 40ක් තියෙන බුදුදහමේ අපේ සිතේ සමතේ දිනු කරගන්න. අන්නයේ සමත අරමුණකින් හිතේ කරමුට ගන්න ගමන් අනිත් පැත්තෙන් සමාහිතෝ වික්ඛවේ වික්ඛෝ යදාවෝදං පජානාතිකේ විදියට ඒ සමාධිමත් වෙච්ච හිතින් මෙන්න මේ ලෝක යථාර්ථය නෝනින් හිතනවා. ඇහැට රූපයක් දකින්නකොටම දන්නවා මේ තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණය කියලා. කනට ශබ්දයක් අහනකොටම රූපයක් මැවෙනවනේ. මැවිච්ච ගමම දන්න රූපෙ දැන් එක දෙල තියෙන්නේ. දැන් මේ මනෝවිඤ්ඤාණය අහන්නේ කියලා. අන්න ඒ වගේ හැම මොහොතෙම සිහියේ නෝනින් හිටියොත් ශුන්්‍යත අනිත්‍ය අපාංගිත කියන මෙන්න මේ ඉහළම ආධ්‍යාත්මික මට්ටමට අපේ හිත දියුණු වෙනවා. ශුන්‍යද කියන්නේ මේ ලෝකයේ ශුන්‍යතෝ ලෝකං අරේකස්සෝ මේ මුළු ලෝකයම හිස් තැනක් ඉගෙන දකින්න. හිස් කියන්නේ මොකද? මේ අපි අත්විඳින ලෝකයේ නිරුද්ධ වෙච්ච ලෝකයක් මේ අපි මනසින් හිතමින් ඉන්නේ. මේක ඒ විදිහට නොහිතා ඇති ලෝකයක් කියලා හිතුවත් ඒ කියන්නේ භවය අපි ඉන්නේ අවිද්‍යාව සහ භව සංහා කියන මෙන්න මේ දෙක තමයි අපේ ජීවිතයේ ප්‍රධානතම කෙලෙස් දෙක විදිහට සැලකන්නේ. එතකොට සමතේ වඩනකොට ආමච්ඡන්දාදී පංච නීවරණ දුරු වෙනවා. මෙන්න මේ මයින්ඩ්ෆුල්නස් එකයි විස්තරණයක් ප්‍රැක්ටිස් කරනකොට මොකද වෙන්නේ? අවිද්‍යාවයි භව සංහාවයි දුරු වෙනවා. බාහන්හව කියන්නේ ද ප්‍රොසෙස් ඔෆ් බිකමින් කියන එක. මේ අප වටා ලෝකයක් තියෙනවා කියලා අපි මෙහෙම හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ මොකක්ද? නැවත භවයට එන අනිසුදා නැවත උපතකට එන්නට අපි වීස් එක රිනියු කරගෙන ඉන්නේ. දරුවා අතන ඉන්නවා, ගෙදර අතන තියෙනවා, ඥාති අතන ඉන්නවා, අම්මලාරේ ඉන්නවා, ගෙදර මෙහේ ඔක්කොම අපි ලෝකේ තියෙන්නේ හිතන්නේ. තමන් මේ වෙලාවේ මිය ගියොතින් මියනවත් එක්කම තමන් මේ වැඩිපුරම කැමති තැනකට ගිහිප දෙන්න. දැන් යන නම් ගණි කීපයක් හරි යනවනේ වාහනේ යන්නේ. මැරුණට පස්සේ බය වෙන දෙයක් නැහැ. වාහනයක් වන්නේ. නොමිලේ මියන්න පුළුවන් තමයි වැඩිපුරම කැමති තැන ඉලිපදෙලින්. මනුෂ්‍යයන්ගේ මානසිකත්වය මට්ටම නම් මනුෂ්‍ය ශරීරයක් හම්බ වෙනවා. ඊට වඩා පල්හා මට්ටමක් නම් ප්‍රේතිය භූතේ කරි පිළිසනේ කරි වෙනවා. ඊට වඩා ඉහළ නම් අඩුවන් රුග්ග වේ කරි වෙන ආසනේ ඉන්නවා. වැඩිපුරම ආගනිස්ථානෙ ඉන්නවා. මේක තමයි බලය කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ආදී අංග වලින් ගිහිල්ලා උපාදාන පත්‍ය භව කියන්නේ මේකයි. මේක තමයි අපි සංසාර චක්‍රයේ ඉන්න බවට තියෙන සලකුණ. ඒතකොට සංසාරෙන් තමයි ඉක්මෙමින් දැන් ඉන්නේ. සංසාරේ නිදහස් වෙමින් නම් මේ වෙලාවේ ඉන්නේ. Tamanṭama බලන්න පුළුවන් තමන්ගේ ගුණාංගයේ තියෙද කියලා. ඒ කියන්නේ මෙන්න මේ රූපයේ තේනවටම රූපේ නිරුද්ධ වෙච්ච බව දකින්නට ඕන. ඒ මොහොතේම ඒ නිරුද්ධ වෙච්ච බව දකින මනස තත්ත්ව විපස්සති. ඒ මොහොතේම ඒ මනසේ සංකීතතාවය බලනවා. විලක්ෂණ කරනවා. මෙන්න මේ දෙක නිතර විතර බලනකොට තමයි යක්ඛ නාමංච රූපංච අතේ සංඔපරොජ්ජති පාටිගාම රූප සංඥාංච එත්තේ සාචිත තේජකං කියන්නේ. නාම රූප දෙකම එක තැන නිදහස් වෙන නිරෝධනා. එනතුනි මෙන්න මේ දර්ශනය ලබන්න තමයි අපි මේ ලෝකෙ ඉපදුනේ. මේ දර්ශනේ නොලබලා තියෙනතුනි අපි ડોක්ටරේට් 10ක් තරම් මිය ගියත් අපි සාර්ථක වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කාලේ බුදුරජාණන් වහන්සේ හැරුණ කොට හිටිය ප්‍රඥාවන්තම කෙනා තමයි හැරුත් මහරහතන් වහන්සේ. උන්වහන්සේ එක විද්‍යාවේ සියලුම අධ්‍යාපනය ලබන් හිටියේ. දැන් කාලෙ විදිහට නම් ડોක්ටරේට් 25ක් ඉතින්. උන්වහන්සේට කොච්චර ප්‍රඥාවක් තිබුණද කිව්වොත් උන්වහන්සේට පුළුවන්කම කිවිලා තියෙනවා එක කල්පයක් තුළ වැහැපු වැසිවල වැහි බිඳු ගන්න ගණන් කර කියන්න. ඊටත් ප්‍රඥාවක් තිබගෙන. එහෙම කෙනෙක් තේරුම් ගත්තා එයා එතනින් නෙමෙයි දක්ෂ කියලා. ඊට වඩා ප්‍රඥාවේ තැනක් තියෙනවා කියලා ඔහු එයාගෙන ආවා. සමිතිය වංගීත කියලා කියන්නේ බුදුහාමරෙන් කාලේ වහර ඇති. වංගීතට සුවිශේෂ හැකියාවක් තිබුණා. මොකද හැකියාව? මිය ගිහිපු ඕනම කෙනෙක් ඉහි සමලක් දොනොත් ඉහි සමලට කට්ටු කරලා මන්තරයක් කියලා උඩ කියන්න පුළුවන්. එයා දැන් කොතනද ඉපදෙන්නේ කියලා. ඔබ සාත්‍රේ හරියට හරි. මෙයා ගමින් ගම එන ගමන් මෙයා මේක රැකියාවනේ මෙයා කළේ. මෙයා විනෝදාංශයක් විදිහට මේක කළේ. ඔහුගේ ගුරුවරුන්ගේ ලැබිච්ච ශාස්ත්‍රයක් නේද? දිනක් බුදුරජාණන් වහන්සේ ආරංචි වුණා. බුදුහාමුදුරුවෝ හමු වෙන වෙනම දින ආරංචි වුණා. ආරංචි වෙච්ච ගමන් ආනන්දහාමුදුරනේ කිව්වා හිස් කමල කීයක් එම කළා හවල් තැඹල තියෙන හිස් කමලට කියනවා තියන්න මේ මංගි තේදි කියලා. ඊට පස්සේ මංගි තේල බුදුරජාණන් වහන්සේත් එක්ක කතා බහ කරන සතුටෙන් ඉනකොට ඔහුගේ හොට මෙන් විශේෂ හැකියාවක් තියෙයි කියලා. බුදුරජාණන් වහන්සේ එක හිස් කමලක් දුන්න මෙයාට දීලා කිව්වා මංගිට කියන්න දැන් මෙයා කොහෙද ඉන්නේ කියලා. ඔව් මන්තරයේ කියලා කට්ටු කරලා කියන සාමීනි මේක නහ අහව ලපයි දැන් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟන වංගීස හරියට හරි ඔබේ ශාස්ත්‍රය හරි හරි කියලා. ඊට පස්සේ දෙවන හිස් කබලක් දුන්නා. දෙල කට්ටු කරලා බලහු කියනවා සාමීනි මේක නැත්නම් දැන් මනුස්ස ලෝකයක් ඉන්නේ. ඔව් නැවත මනුස්ස ලෝකයක ඉපදෙන ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ ළඟන කරනවා ඔව් වංගීස හරි ඔබේ ශාස්ත්‍රය හරියට හරි. ඉරණ තොන්නේ හිස් කබලක් දුන්නා. දුන්නට පස්සේ කියනවා සාමිනේ මේක නැත්නම් දැන් අහවල් ජීවිතයක ඉපදෙලා ඉන්නේ. වංගිත හරියට හරි. ඔබේ සංකල්පය හරි. ඊට පස්සේ ආනන්දහාමුදුරට දුන්නා. ආනන්දහාමුදුර හතරෙන් හිස් කබල දුන්නා. වංගිත දැන් කියන බරන ඔහුගේ කියනවා. ඔව් මන්තරේ කිව්වා තට්ටු කරනවා කියන්න බෑ. ඔහුට ධානි දාන්න ගත්තා. බය වුණා ගැස්සුණා. ඔහු කියනවා ස්වාමීනි මම මෙච්චර කාලයක් මේ ශාස්ත්‍රයත් එක්ක ඉඳි කිසි දවසක මට මේ ශාස්ත්‍රය අසාර්ථක වෙලා නැහැ. කිසි දවසක මට වැරදිල නැහැ මේක. නමුත් ස්වාමීනි අද මට මේ හිස්සවල මට කියන්න බෑ. මෑන් ගොඩින් දිස්සන කියන්න බෑ. මේ කාල් හිස්සවල නැද මේ. මේ කාල් හිස්සවල නැද මේ. මේ රහතන් වහන්සේ කියන්නේ හිස්සවලක් නේ. ඔව් හානෝ ස්වාමීන් වහන්සේ මේක කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ කියන වංගීත මේක වෙනම ශාස්ත්‍රයක්. මේ ස්කන්ධල ගැන ඔබේ ශාස්ත්‍රය ඉගෙන ගන්න බෑ. මේකට වෙනම ශාස්ත්‍රයක් ඉගෙන ගන්න ඕනේ කියලා. එහෙනම් සාමි මාගේ ශාස්ත්‍රය උගන්වන්න. වංගී දෙක නිකන් බෑ ඒකට මහාන වෙනවා නේද? ඔහු ශාස්ත්‍රය ඉගෙන ගන්න අදහස් කියන මහාන උන. මහාන රහතුන්. රහතුනාට පස්සේ ආයේ ශාස්ත්‍රය උගන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔහු දන්නවා දැන් මේක ඒකේ හේතුව. ඊට පස්සේ ඔහු කිසිදාක නිස්කබලට කටුබර කර ගියේ නැහැ. දැන් කාලේ හාල් වෙනුනේ එහෙම හැකියාවක් ඇතුණත් කොහමද? මේ අපේ ආච්චි සීයා බාප්පා මේ සිස්සබණ හාඳුනේ කියන කොහෙද කියන්නේ? එයි. නමුත් වාංගීට කිසි දවසක හිස්සවඩ කටු කරන්නේ කියන්නේ නැහැ. මොකද කළේ? ඊට පස්සේ කළේ බණ කියන එකද? මිනිසුන්ට දුකේ නිදහස් වෙන ධර්ම දේශනා කළ ඊට පස්සේ ආරව නිතරු සංස්ලෙන්ගල තේරුම් අරගෙන ඊට වඩා ලොකු දර්ශනයක් මෙතෙන්ට ඇවිල්ලා අන්නේ දර්ශනය ලෝකෙට දුන්නේ. අන්නේ දර්ශනය පිණුතුනි අපි මේ සරලව කරන්නේ. ඉතින් අන්නේ දර්ශනය මෙන්න මේ සීල සමාධි ප්‍රඥා නැත්තම් ආරක්ෂණික මාර්ගයේ මේ දර්ශන ඉඳගෙන සම්මා සංකප්ප වාචා දිමි ආරක්ෂණික මාර්ගයන් අනුගමනය කරමින් විශේෂයෙන්ම මයින්ඩ්ෆුල්නස් එක සාධිස්තමක ප්‍රැක්ටිස් කිරීම තමයි අපේ ජීවිතේ ඉහළම සතුට ලබන ක්‍රමය, දුක නිදහස් කරන ක්‍රමය. ශුන්‍යත අනිමිත් සම්පන්නිත කියන මට්ටමට ලෝකයේ ඉස්පස්සේ දැකීම කිසිම දෙයක් කෙරෙහි සිත බැස නොගැනීමත් නිමිතිමත් වීම අනිමිත්‍ය කියනවා. අපාණිත ලෝකයේ කිසිම දෙයක් භෞතික දෙයක් ඔහු සාර වශයෙන් ගන්න නැහැ. ඔහුට සාරයක් වශයෙන් තියනා නම් එකම දේ තමයි ඒ තමයි මේ තමන්ගේ දැනුම් සම්භාරය, මේ තමන්ගේ දර්ශනය ප්‍රඥාව තමයි. ප්‍රඥා නරණං රතනං කියු විදිහට මනුෂ්‍යයන්ට තියෙන ඊළඟම රත්නය ඉහිලම මැනික තමයි මේ ප්‍රඥාව කියලා කියන්නේ. අනේ ප්‍රඥාවෙන් තමයි ආධ්‍යාත්මික පරිසුද්ධත්වයේ ප්‍රඥායි පරිසුද්ධති ප්‍රඥාවේ තමයි දෙපිසුදේ. ඉතින් මේ ධර්ම ඥානට ඔබ වඩා වඩා අධිෂ්ඨාන කරගන්න. ඉතින් මේ පිනතුන් හුඟක් පින්වන්ත වාසනාවන්ත අය. ඉතින් ඔබ ජීවිතේ බොහෝ දුර ගමනක් ආපු අය මහන්සියෙන් ඉගෙන ගියාගෙන මේ දුර රටකට ඇවිල්ලා මේ දරුවෝ හදා වඩාගෙන ඔබ හුඟක් මහන්සියෙන් කාලය ගත කරන බව අපි දන්නවා. අන්නේ ජීවිතයට වඩාත්ම වටිනාකමක් ලැබෙන නම් මේ ධර්ම මේ දර්ශනය ඔබේ ජීවිතයට එකතු කර ගන්නට ඕන. ඉතින් ඔබ ශ්‍රද්ධාවෙන් මහන්සියෙන් උපේන ධනෙ මේ ශාසන වෙනුවෙන් කැප ගන්න පින්නතුන් මේ ස්වාමීන් වහන්සේලාට ඒක ප්‍රසන්න කර නැත්නම් එනිසා එවින් යන විදියට ඔබට ස්වාමීන් වහන්සේලාගෙන් අපේ පැත්තෙන් දෙන්න පුළුවන් වටිනාම දේ තමයි මේ සද්ධර්මය. ඉතින් ඒ සද්ධර්මය හොඳට තේරුම් අරගෙන තමන්ගේ ජීවිතේ හැම කටයුත්තක්ම ධර්මයට අනුගතව ගත කරන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ ආර්ථික මාර්ගය තමන්ගේ ජීවිතයේ සදා නොනිමෙන පහන් වැඩ බවට පත් කරගන්න. ඒක තමයි නිවන සැනසෙන මාවතේ තියෙන ප්‍රධාන තේමීගැන්වීම. ඉතින් යනවා කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, ප්‍රාර්ථනාව, නිරෝගී භාවය සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙහෙත් කරගත් සියලු කුසල ධම්මලින් යන කරගත් ආ පුණ්‍ය ඵලයන් අද දින විශේෂයෙන් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන්නේ පින්කමට සහභාගී වෙච්ච අධ්‍යාපන කටයුතු වලින් සිටින මේ සියලුම දූ දරුවන්ට මනින් ඉගෙන ගියාගෙන සිය ජීවිතේ වඩාත්ම සාර්ථක කරගන්නට ධර්මයෙන් පෝෂණය කරගන්නට මේ සියලු පින්කම් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සත් කරගත් මේ සියලු පින් අප නමින් මේ කී ඥාතින්ට අනුමෝදන් කරමු. අප නමින් මේ කී කිසියම් ඥාති පිරිසක් පින් බලාපොරොත්තුගෙන් සිටිනම් ඒ සියලු ඥාතිව මේ පින දැක සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපේ මියගේ ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීමක් වශයෙන් සාදු කාර්යයක් පවත්වමු. සාදු සාදු සාදු. රැස් කරගත් මේ සියලු කුසල් දහම් සම්මිය දෘෂ්ටික දෙවියන් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයන් රැක දෙත්වා කියන ප්‍රතිමෙන් දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්ද පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සං සදා. හොඳයි මේ වෙන තුන අද මේ සංඥා යාමෙහ ධර්ම විනයෙන් කැප කරලා මේ ස්වාමීන් වහන්සේලා දැහැලකගෙන සම්බුද්ධ පූජාදිය පවත්වනා ධර්ම ප්‍රමණය කිරීම ආදීවත් ඉඳස් කරගත් මේ සියලු කුසාධම්මල බලයෙන් ඔබ හැම දිනකටම මෙලොවටින් නිදුක් නිරෝගී සම්පන්නයේ චිර ජීවනයේ සැලසේවා. ජීවත්වන කාලේ වඩවඩාත්ම සතුටින් සැනසීමෙන් ජීවත්වන්නට මෙතින් තමයි ආශිර්වාදයක් වේවා. පරලෝ ජීවිත සුභදිගාමීව ප්‍රාර්ථනා අනුකූලව කුතුමෝ නිවන් සොයන සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයං පන්තාච නිබ්භයා සෝකං පන්තාච නිස්සෝකා පන්තු සම්මේති පානිනෝ දුකින් තෙලෙන සත් දුකින් මිදෙත්වා දියෙන් තෙලෙන සත් දිය නැති වෙත්වා සොමින් තෙවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ